2014 වසරේ 4 මාසේ 20 වෙනිදා භාවනා වැඩසටහන. නව අවුරුද්දත් අවසන් වීම සමග ආරම්භන පළමු වැඩසටහන. සියලු දෙනාටම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමින් ධර්මයෙන් ජීවිතය ආලෝකමත් කරගන්නට මේ අනුශාසනා හේතු වාසනා වේවා. ධම්මං විනානත්ති සුඛානත්තා. ධර්මයේ හැරෙන්නට නම් සැපේ පිණිස මිනිසුන්ට කිසි දෙයක් පවතින්නේ නැහැ කියන කාරණයයි එයින් කියවෙන්නේ. ඒ නිසා මෙහි තලයේ ඉපදුණු අපි හැම කෙනෙක්ම ධර්ම අවබෝධ කරගත යුතුයි, සත්‍ය අවබෝධ කරගත යුතුයි, චතුරාර්ය සත්‍ය ධර්මයන් දැන අවබෝධ කරගත යුතුයි. එය සියලු දෙනාම අදිෂ්ඨානයේ පවත්වා ගනිත්වා කියලා, අදිෂ්ඨාන කරගනිත්වා කියලා අපි එකසිතින් ප්‍රාර්ථනා කරනවා. මොකද එය පමණක්මයි පිහිට පිණිස පවතින්නේ. මනස අතහැරීමෙන් අපිට මානසික දුක්වලින් නිදහස් වෙන්න පුළුවන් කියන එක මේ පින්නතුන් බොහෝම දෙනෙක් දන්න කාරණයක්. මනස අතහැර ජීවත් වෙන තරමට මනසේ තියෙන උද්වේගකර භාවයන් ක්‍රමානුකූලව අඩු වෙනවා. අඩු වෙලා ඒ වේගවත් බව නොදැනීම යනවා. එවනම් මේ හුස්මවල සියුම් භාවය දැනගන්නවට වැඩිය කොච්චර වැදගත්ද මේ මනස සියුම් කර ගැනීම. හුස්ම සියුම් කරගන්නවට වැඩිය නොදැනෙන මට්ටමට ගේනවට වැඩිය හොඳයි සිතිවිලිවල තියෙන බර, සංකල්පවල තියෙන බර, දෘෂ්ටිවල තියෙන බර සියුම් මට්ටමට ගෙනවිත් ඒව නොදැනෙන මට්ටමටම ලිහිල් වුණාම අර මානසිකත්වය තුළ තියෙන උපාදානස්කන්ධය තුළ තියෙන බර දුරු වෙනවා. අපිට හැම මොහොතකම දෘෂ්ටි අතහරින්න පුළුවන් නම්, වචන සංකල්ප අතහරින්න පුළුවන් නම් අපේ මනසේ ධර්මතම නිවීම කරා සමීප වෙනවා. යමක් උපාදානය කරනවා නම්, එහෙම නැත්නම් උපාදානය කියලා කියන්නේ අදහසක් අල්ලා ගැනීම. එහෙම නැත්නම් දෘෂ්ටිගත වීම, ග්‍රහණය කිරීම, බැඳී යාම තමයි මේ උපාදානය කියලා කියන්නේ. අත්හරින්නේ නැතුව ග්‍රහණය කිරීම. එහෙමනම් අපි දානය නොකර ආධානය, එහෙම නැත්නම් අතහරින්නේ නැතිව උපදවා ගැනීම, ග්‍රහණය කිරීම. ආධානය නැතුව දානය අතහැරීම, මනස සමස්ත ආර්ය අෂ්ටාංග මාර්ගයේම කියාදෙන ඒ කරුණු අටම ආධානය කරන්න නැතුව දානය කරන්න ඕන. එසේ කිරීමෙන් තමන්ට හැකියාව ලැබෙනවා නිදහස ලබන්න. ක්‍රමානුකූලව ප්‍රකට කිරීමෙන් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. අවබෝධ වෙනතුරු තර්කයට හෝ දෘෂ්ටියට සංකල්පයකට ධර්මය ගන්න පුළුවන් කමක් නැහැ. ධර්මය යනු ඉන්ද්‍රිය විෂයක් නොවේ. ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත ධර්මයක් නොවේ. ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත නොවූ නිරපේක්ෂිත ධර්මයක්, ඒ වගේම ඉන්ද්‍රියන්ට ග්‍රහණය කරන්නට බැරි ධර්මයක්. මොනම විදියකින්වත් මේ ඉන්ද්‍රිය ඥානය තුළට පිවිසෙන්නේ නැති, ඒ වගේම වඩමවා ගන්න, එහෙම නැත්නම් ලං කර ගන්නට නොහැකි ධර්මයක්. මේ ඉන්ද්‍රියන් වල තියෙන ශක්තියින් මදි විශ්ව ශක්තිය ලබන්න, එහෙම නැත්නම් මේ විශ්ව ධර්මතාවය ලබන්න. විශ්ව ශක්තිය කියවහම අමුතු දෙයක් නෙමෙයි. එක එක්කෙනා එක එක නිර්වචන දැම්මත් මේ විශ්වයේ පොදු ධර්මතාවය කියන එකයි මේ විශ්ව ශක්තිය කියලා කියන්නේ. ඒ නිසා විශ්වයට අප එකතු වෙනවා මිසක් අප තුළට විශ්වය කැඳවා ගන්නට පුළුවන් කමක් නැහැ. මොකද විශ්වය ඒ තරම් විශාලයි. අපි ඒ විශ්වය තුළ කුඩා දුහුවිල්ලක් පමණයි. ඒ නිසා ඒ කුඩා දුහුවිල්ල මත විශ්වය රඳවන්න බෑ. කැමතිනම් ඒ කුඩා දුහුවිල්ලට විශ්වය කරා පාවී යන්නට පුළුවන්. ඒ නිසා තමා තුළ තියෙන අප තුළ තියෙන මමත්වයට ධර්මය කැඳවා ගන්න බෑ. අපට පුළුවන් විශ්වය කරා ගමන් කරන්න. ඒ නිසා අපි නිතරම කල්පනා කරන්න ඕන අපේ තුරට ධර්මය කැඳවා ගන්නට නෙමෙයි, අප විශ්වය කරා ගමන් කළ යුතුයි. අප විශ්වයට මුසු විය යුතුයි. විශ්වය සමග ඒකාත්මික විය යුතුයි. සමස්ත ලෝකය ද්වාකාරයකින් තොරව ඒකීය ස්වභාවයකට පාත්‍ර වූවාට පසු ඒ ඥානය විශ්ව ඥානයක්, ලෝකෝත්තර ඥානයක්, සම්‍යක් ඥානයක්, විමුක්ති ඥානයක්, නිරෝධ ඥානයකින් යුක්ත වෙන. විශ්වය කියන්නේ බොහොම නිදහසේ තියෙන දෙයක්. විශ්වය කිසිවකට බැඳිලා නැහැ, ගැට ගැහිලා නැහැ. නමුත් බලන්න අපේ මේ ශරීරය කියලා කියන්නේ, මහා පෘථුවිය කියලා කියන්නේ එකිනෙකට බැඳිච්ච වස්තු. එකිනෙකට ආකර්ෂණ ශක්තියින් මත ගමන් කරන වස්තු. ඒ වගේම මේ ශරීර ධාතුවත් මේ මහා පෘථුවියට ආකර්ෂණීක වස්තුවක්. මහා පෘථුවියේ වස්තුවක්. නමුත් විශ්වය කියලා කියන්නේ එහෙම වස්තුවක් නොවේ. විශ්වයේ නිදහසේ තියෙන්නේ ලෝකය බැඳීම් වලයි තියෙන්නේ. ඒ නිසා තමයි ලෝකය කියලා කියන්නේ. ශරීර ලෝකයත් එහෙමයි, භෞතික ලෝකයත් එහෙමයි. භෞතික ලෝකත් තියෙන්නේ බැඳිලා එකිනෙකට. ශරීර ලෝකයේ තියෙන්නේ බැඳිලා එකිනෙකට. නමුත් විශ්වය එසේ බැඳී නැහැ. ඒසයි විශ්වීය ධර්මතාවයට පාත්‍ර වීම තමයි අපි කාගෙත් අපේක්ෂා. ඒ විශ්වය කරා ගමන් කරන කෙනෙකුට තියෙන ධාර්මික අත්දැල තමයි සද්ධර්මානුශාසනාව. හැම දවසකම දිය වෙන්න ඕන මානසික වේගයන්, උපාදානස්කන්ධයන්, දෘෂ්ටි, සංකල්ප දිය වෙන්න ඕන. මේ දිය වී යාම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. බෞද්ධයාට බෞද්ධ සංකල්පය දිය කරන්න අමාරුයි. මුස්ලිම් කෙනාට මුස්ලිම් සංකල්පය දිය කරන්න අමාරුයි. කතෝලිකයාට කතෝලික සංකල්පය දිය කරන්න අමාරුයි. පුජ්‍යලත්වයේ තුල ගොඩ නැගුණු පුජ්‍යල සංකල්ප දිය කරන්න අමාරුයි. ඒක නිසා තමයි ඒවට කඳු කියලා කියන්නේ. කන්දක් කියලා කියන්නේ ඒක ගොඩක් වෙලා තියෙනවා. උපාදානස්කන්ධේ කන්ද හැදෙන බෞද්ධ කන්ද, මේ ආගමික කන්ද කියලා කඳු හැදෙනවා. ඊළඟට ඒ කඳු මත කඳු උඩ නැගලා තමයි ජීවත් වෙන්නේ. කඳු මත තමයි ජීවත් වෙන්නේ. හැම ජීවිතයක් තුළම යම්කිසි කන්දක් තියෙනවා. උපදවා ආධානය කළ අත් නොහරන අල්ලා ගැනීමක්. එවැනි දෙයක් අතහරින් නැති කෙනෙකුට කවදාවත් සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. ජාතිවාදයෙන්, ආගමිකවාදයෙන්, සංකල්පවාදයෙන්, දෘෂ්ටිවාදවලින් තෙරපිච්ච කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒ නිදහස ලබන්න. දැන් තමන් කන්දක් හැඩයට තියාගෙන තියෙන දේ තමන් දිහා බලලා විදර්ශනා කරන්න ඕන. මේ කන්ද කාගේද? මේ කන්දේ ස්වභාවය මොකන්ද? මේ කන්ද කොතෙක්කල් මට පවත්වා ගන්න පුළුවන්ද? පංචස්කන්ධයත් උපාදානස්කන්ධයක්. කොට උත්තර හම්බ වෙනවා. එහෙමනම් මේ උපාදානස්කන්ධය තුල මා ඇති කරගන්න දෘෂ්ටි, මා ඇති කරගන්න සංකල්ප, මා ඇති කරගන්න මේ වචන තුල ඇති සත්‍ය ප්‍රමාණය කොතරම්ද, අසත්‍ය ප්‍රමාණය කොතරම්ද ආදී කොට වශයෙන් විමසා බුද්ධියෙන් බලනු, විදර්ශනා ඥානයෙන් බලනු. ඔනේ විදර්ශනා ඥානයෙන් බලනකොට මේක පිළිකුලක් හරි ප්‍රසාදයක් හරි කියලා වශයෙන් බලනව නෙමෙයි, තත්ථාකාරේ බලනු, තියෙන ස්වභාවය බලනු. පිළිකුල් ස්වභාවයෙන් බැලීමක්වත් අපිළිකුල් ස්වභාවයෙන් බැලීමක්වත් නෑ. ඒවා මනෝභාවය. උඩේ මනෝභාවයන් තුල කිසිම කෙනෙක් ගිලෙන්න අවශ්‍ය නැහැ. මේ මනෝභාවයන් තුල ගිලුනොත් එහෙම ඒ ඇත්තන්ට විවිධ මානසික ප්‍රශ්න හට ගන්නවා. ඒ නිසා සියලු මනෝභාවයන්ගෙන්, මනෝ කර්මයන්ගෙන් නිදහස් වෙන්න ඕන. කම්ම නිරෝධාය සංවත්තති. කර්මයෙන් නිදහස් වෙන්න ඕන. කර්මයෙන් දුර වෙන්න ඕන. මොකද්ද මේ කර්මයෙන් කරන්නේ? හැමතිස්සම කන්ද ලොකු කර ගැනීම. කන්ද වැඩි දියුණු කර ගැනීම කර්මයෙන් කරන්නේ. එහෙමයි. විශ්වාසය තියෙන්නේ කර්මය තුල. අවිශ්වාසය තියෙන්නේ කර්මය තුල. ලෝභ, ද්වේෂ, මෝහ තියෙන්නේ කර්මය තුල. එවන මේ මනස තුල යම් විශ්වාසයක් ඇති කරගන්නවා කියලා කියන්නේ කන්ද ලොකු කර ගැනීම. ඇලීමක්, ගැටීමක්, බැඳීමක්, ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ඇති වෙනවා කියන්නේ කන්ද ලොකු වීම. එතකොට උපාදානස්කන්ධ වැඩි වෙනකොට කෙනෙක්ගේ ජීවිතයේ අර ධම්මපද ගාථාවේ සඳහන් වෙනවා වගේ මනස පෙරටු කොටගෙන කරන කියන දේ ඒ පුඤ්ඤලයාගේ පසුපස කරත්තයක් ඇදිලා එනවා වගේ බරක් දැනෙනවය. මනස පදනම් කරගන්නේ නැතුව මනසින් නිදහස් වෙච්ච කෙනාට කරත්ත ලිහුවට පස්සේ ගුණාට සැහැල්ලුව ලැබෙනවා වාගේ, එහෙමත් නැත්නම් හේවනැල්ල පස්සෙන් එනවා වාගේ කිසිදු බරක් මානසික වශයෙන් නොදෙනවාය කියන කාරණේයි මේ ගාථා දෙකෙන්ම කියලා දෙන්නේ. මේ හේවනැල්ලක් පස්සෙන් ආවට කවදාවත් ඒක බරක් නෙමෙයි. කරත්තයක් පස්සෙන් එනකොට තමයි ඒක බර. මානසික ස්වභාවයෙන් නිදහස් වෙන්න තියෙන්නේ භෞතික ස්වභාවයේ භෞතික දෙයක්මයි, ඒක භෞතික පිළිවෙතක්මයි, ඒ විදියට ඒ කටයුතු සිද්ධ කරගන්න. මානසික ස්වභාවයෙන් කිසිම බැඳීමක් නොමැතිව සියල්ල අතහරින්. ඇයි සියල්ල අතහරින්නේ? ස්වභාවය තමයි සියල්ල අතහැරුණු ස්වභාවය. ඒක තමයි ධර්ම ස්වභාවය, අතහැරෙන ස්වභාවය, අත්හල ස්වභාවය. නමුත් ඒ ස්වභාවික తত্ত্বය තමයි අවිද්‍යාවෙන් මම මගේ ආත්මේ කොට අරගෙන තියෙන්නේ. ඒ අස්වාභාවික ගුණය හැම මොහොතකම දිය කර හරින්න, දුරු කර හරින්න, එවිට ඔබව ඔබට බරක් නොවේ. මේ මානසිකත්වය ඔබට බරක් නොවේ. ඔබේ චින්තනය ඔබට බරක් නොවේ. ඔබේ සංකල්ප ඔබට බරක් නෙමේ. එයින් උදාවන්නේ හාත්පස නිදහස. සරුවඥතා ඥානය කියන්නේ ඒකයි. සරුවාකාරයෙන්ම කොයි පැත්තෙන් බැලුවත් බැඳිලා නැහැ. ආවරණේ වෙලා නැහැ. අනිත් අයට ඔය සරුවාඥතා ඥානය පහළ වෙන්නේ සමාධි ඥාන තමයි පහළ වෙන්නේ. නමුත් ධර්මයේ දියුණු කරගන්න කෙනෙකුට සමාධි ඥාන නෙමෙයි පහළ වෙන්නේ, නිරෝධ ඥාන. නිරෝධ ඥාන කියලා කියන්නේ අර ඥාන විශේෂණ ගුණ නැති. ඥාන විශේෂණ ගුණ නැති නිරෝධ ඥාන පහළ වෙනවා. ඒ කියන්නේ ඥානනේ විශේෂණ ගුණ නැහැ. උපාදාන ගුණ නැහැ. සංකල්පමය ගුණ නැහැ. එනිසා එකට කියනවා නිරෝධ ඥානය කියලා කියනවා. ධ්‍යාන සමාපatti නෙමේ තියෙන්නේ නිරෝධ සමාපatti. ධ්‍යාන සමාපත්තියක් නැහැ. ඒ කියන්නේ සමාපatti සමවැදීම් නැති කියන. සමවදිනවා කියන්නේ ඒකාත්මික වෙනවා, එකඟ වෙනවා යමකට. නමුත් මේ නිරෝධ සමාපatti කියලා කියන්නේ කිසි දෙයකට සමවදින්නේ නැති සමවැදීම. කිසිවකට නොමැදුණු සමවැදීම. එනිසා කියන නිරෝධ සමාපatti. සමාදිස්ස සමාපatti කුසලෝ හෝති. සමාදීන් කියන ඒවා අවසන් වෙනවද යම් තැනක, ඒක තමයි කුසලය, ලෝකෝත්තර කුසලය. එහෙම නැතිව ඒ කුසලය කියන එක පහළ වෙන්නේ නැහැ. කුසල් කියලා කියන්නේ උසුලා ගන්නේ නැති, දරා ගන්නේ නැති, නොබැඳුණු නොගැටුණු අවස්ථාවේ පහළ වෙන අලෝභය, අද්වේෂය, අමෝහය කියන ගුණය නිසා හටගන්නා වූ දේට කියන කුසලය කියලා. අකුසලයේ කියන්නේ ලෝභ, ద్వේෂ, මෝහ කියන ධර්මතා නිසා ඇතිවෙන ස්වභාවයක් තියෙනවා. ඒකට කියනවා අකුසලය කියලා. ඒ අලෝභ, අද්වේෂ, අමෝහ කියන පදනමින් හටගත්ත නිසා කුසලස්ස උපසම්පදා කුසලයෙන් ක්‍රමානුකූලව උපසම්පදා කියලා කියන්නේ වඩා පුරුදු කර ගැනීම, දියුණු කර ගැනීම, එහෙම නැත්නම් උසස් භාවයට පත් කර ගැනීම. මොකන්ද කුසලය? කුසල් කියන ඒවා පින්නතුනේ මේ අත්වලින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. කුසලයේ කියන එක අපිට සිද්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ ඥානයෙන් පමණයි. ලෝකෝත්තර ඥානයට පිවිසියාට පස්සේ තමයි කුසල් ඇති වෙන්නේ. පුතජ්ජනයෝ පිං කරනවාය, රහතුන් කුසල් කරනවාය කියන එකේ අදහස ඒකයි. රහතුන් පිං නෙමේ කරන්නේ, රහතුන් කුසල් කරන්නේ. පුතජ්ජනයෝ කරන්නේ පිං සහ පව්. රහතුන්ට අකුසල් කරන්න බෑ, කුසල් විතරයි. අකුසලයේ කියලා කියන්නේ ලෞකිකත්වයේ තුල තියෙන දෙයක්. කුසලයේ කියලා කියන්නේ ලෝකෝත්තරත්වයේ තුල තියෙන දෙයක්. ඔර පිනයි පවයි කියන දෙයක් එක ලෞකික තත්ත්වයක් තුල තියෙන දෙයක්. ඔර ලෝකෝත්තර භාවයේදී මෙයා ලෝකෝත්තර භවට පිවිසෙනකොටම අත්හරිනව මොකද්ද? පින්පව් දෙකම අත්හරිනව. පින්පව් දෙක අත්හරිනව. පුණ්‍ය පාප පහීනස්ස. පින්පව් දෙකම ප්‍රහාණය කරනවා. මේ වරදවා තේරුම් ගන්න එපා. ඉතලින් පස්සේ එයා හොඳ වැඩ කරන්නේ නැතේ, යහපත කරන්නේ නැතේ කියන කතාවක් නෙමෙයි මේ කතා කරන්නේ. මානසික දර්ශනයක් වෙනදාටත් වැඩිය හොඳ කටයුතු කරනු ධර්ම දහනය දීමාදී කටයුතු ඊටත් වැඩිය හොඳින් කරනවා. මේ කුසලස්ස උපසම්පදා බවට පත් වුනාම පින්පව් දෙකම නැසුවට පස්සේ මේ පින්පව් දෙක යම්කිසි කෙනෙක් නැසනවද ඒ කෙනාට සසර බය, සංවේග, සන්තාප ඇති වෙන්නේ නැත, අපා භය ඇතිවන්නේ නැතේ කියන කාරණේ පැහැදිලි කරලා දීලා තියෙනවා. අපා භයක් ඇති වෙන්නේ නැහැ. සසර බයක් ඇති වෙන්නේ නැහැ. ඒක මොනතරම් වාග්යවන්ත දෙයක්ද, මොනතරම් වටින දෙයක්ද? ජීවිතේක තමන්ට අපා බය නැත්තම්. හැබැයි ඉතින් යර පින්පව් දෙක නසන්න ඕන මේ අපා බය නැති වෙන්න. දැන් පින් කරන කෙනාටත් දිව්‍ය ලෝකේ විශ්වාසය තිබ්බත් අපායේ බය තියෙනවා. මරණේ බය තියෙනවා. නමුත් මේ පින්පව් දෙක නසපු කෙනාට අපා බයක් නම් හටගන්නේ නැත. ඒක දුර්ලභ වූ සම්පත්තියක් මිනිස්සෙකුට. මනුෂ්‍යත්වයක් තුල තියෙන උපරිම ප්‍රතිඵලය ළඟා කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන් කාරණයක්. උදේ හවස උදාන වාක්‍ය ලියන්නට පුළුවන්, කියන්නට පුළුවන් කාරණයක් තමයි මේ අපාබයින් නිදහස් වීම. එයිසා ඔබ අපාබයින් නිදහස් වෙච්ච කෙනෙක්ද? මරණ බයින් නිදහස් වෙච්ච කෙනෙක්ද? යදා පඤ්ඤාය පස්සති, ඊටාම ගැඹුරු ඥානෙන් ගැඹුරුම මනසින් දැක්කා මොකද්ද? සම්බේ සංඛාරා අනිච්චා. සංස්කාරක නිත්‍යක් කලේ නෑ, මනෝ සංස්කාර නිත්‍යක් කලේ නෑ, නිගමනයකට පාත්‍ර කලේ නෑ, එහෙම නැත්තම් ගුණ කිරීමක් කොටස් කිරීමක් කලේ නෑ. සියලුම සංස්කාරක ධර්මියෝ අතහැරියා. මේ අතහැරියා කියන ගුණය තමයි අනිත්‍යයි කියන්නේ. බෞද්ධයෝ මේ අනිත්‍යයි කියන එක පටලවා ගත්ත නිසා තමයි බෞද්ධයන්ට නිවන් දකින්න බැරි. අනිත්‍යයි කියන්නේ මැරෙනවට කියන කතාවක් නෙමෙයි. අනිත්‍යයි කියන්නේ කැඩෙනවට බිඳිනවට කියන කතාවක් නෙමෙයි. අනිත්‍යයි කියන්නේ අතහැරියා කියන එකයි. සංස්කාරකයෝ අතහැරියා. නিত্য කර ගැනීම, එහෙම නැත්නම් ග්‍රහණය කිරීම, නියම කර ගැනීම, අල්ලා ගැනීම නিত্য කියන්නේ ඒකයි. අනිත්‍ය කියලා කියන්නේ නিত্য කර නොගැනීම, අල්ලා නොගැනීම, අතහැරීම. සියලු සංස්කාරක ධර්මයෝ අතහැරී ස්වභාවී යදා පඤ්ඤාය පස්සති තක්කා. අවබෝධ කරගත්තා, දැක පහල කරගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්නේ අනිත්‍යතාවය තුල වැඩ ඉන්නවා. මොනවද? කිසිවක් අල්ලන්නේ නැතුව වැඩ ඉන්නවා. කොහොමද? ඇහැ අල්ලගන්නේ නැහැ, කන අල්ලගන්නේ නැහැ, දිව නාසය අල්ලගන්නේ නැහැ, දිව අල්ලගන්නේ නැහැ, කන අල්ලගන්නේ නැහැ, ශරීරය අල්ලගන්නේ නැහැ, මනස අල්ලගන්නේ නැහැ. යානිත්‍යතාවයේ ඉන්නෝ. අතීතය අල්ලගන්නේ නැහැ, අනිත් අතීතේ නිත්‍ය කරගන්නේ, අතීතය අනිත්‍යයි. අනාගතය අල්ලගන්නේ නැහැ, ඒ කියන්නේ අනාගතේ නිත්‍ය කරගන්නේ, අනාගතේ අනිත්‍යයි. වර්තමානය අල්ලගන්නේ නැහැ, ඒ කියන්නේ වර්තමානය අනිත්‍යයි. එහෙනම් අනිත්‍ය ප්‍රගුණ කරනවා, අනිත්‍ය වඩනවා, අනිත්‍ය පුරුදු පුහුණු කරනවා කියලා ධර්මයේ කියලා දෙන්නේ ඔන්න ඕක. නමුත් අපේ හාමුදුරුවෝක පටලවල වෙන මොකද්දෝ පිළිකුලක් වඩන්න තමයි උගන්වන්නේ. ඒ නිසා මානසික පිස්සු බිහි වෙනෝ, අඥාන මිනිස්සු බිහි වෙනෝ, අංගුට ගිහිල්ලා නතර වෙන මිනිස්සු නිර්මාණය වෙනෝ, ඒ වගේම මිනිස්සුන්ගේ ජීවිත ඍණාත්මක වෙනෝ, මානසික සුවයෙන් බැහැර වෙනෝ, අවසානයේ කලකිරුණු ජීවිතේ එපා වුණු කනස්සල්ලට පත් වුණු ජීවිතේ මිනිස්සු ගත කරනෝ. ඒකෙන් ඒ හාමුදුරුවරු පව් පුරව ගන්නෝ. ඒකෙන් ජීවිතේ පිළිබඳව විශාල කලකිරීමක් ඇති කරගෙන මිය යාම හේතුවෙන් මනුෂ්‍යත්වයෙන් පහව පිළිකුල්ලාත්ම භාවයන් වලට පාත්‍ර වීමට හේතු වෙනවා. මොකද අර පිළිකුල් සංඥාවෙන් පිරිච්ච මනසක් තියෙන නිසා ඒ ස්වභාවයෙන් පණුවන් බවට පත් වෙලා, එහෙම නැත්නම් මඩගුහුරු වල යැලිවිල්ල බවට පත් වෙලා උපදින්නට ඒක හේතුකාරක වෙනවා. ගතියට අනුවනේ, චුතියට අනුව ප්‍රතිසන්දිය පිළිකුල් සහගත ගතියක් තිබුණොත් එයා පිළිකුලය තුල උපදිනවා. මෙතන තියෙන්නේ නිරෝධ සහගත සියල්ලගෙම නිදහස් වූ ස්වභාවයක්. නිරෝධ සහගත ස්වභාවයක් තියෙන්නේ. ඒ නිරෝධ සහගත ස්වභාවයේදී එයා මේ යනකොට මොකද වෙන්නේ? එයා නිරෝධයටපත් වෙන්නේ. සියල්ලගෙම නිදහස් බවටපත් වෙනවා. දැඩි උපාදාන ශක්තිය නැති හේතුවෙන් සතර අපාගාමීත්වයට ඇද දමන ස්වභාවයෙන් තොර වූ සුගතිගාමි. අදිෂ්ඨානයේ පරිදි සසර ගමන් කිරීමට හැකි බලයක් උපදිනවා. එසේ බලය ඉපදීමෙන් හේත්තන්ගේ ජීවිතේ බෝසත් ජීවිතයක් බවට පත් වෙනවා, පාරමිතාවක් බවට පත් වෙනවා. අන්න ඒකයි පින්නතුනේ අනිත්‍ය ප්‍රකට කරනවා කියන්නේ. අනිත්‍ය තුල වැඩ ඉන්නවා කියන්නේ අනිත්‍ය පුරුදු කරනවා කියලා ධර්මයේ කියවලා තියෙන ඔන්න ඕක. නමුත් ඕකට වැරදි නිර්වචනයක් දුන්නට පස්සේ ඒගොල්ලෝ ප්‍රගුණ කරන්නේ අර හින්දුන්ගේ පිළිකුල් මිත්‍යා දෘෂ්ටික විසුද්ධි මාර්ගයේ සඳහන් වන බුද්ධ භාෂිතයක් නොවන පුජ්‍යල මතමාදයක් වන විසුද්ධි මාර්ගය තුල අන්තර්ගත වෙච්ච මෝහාන්ධකාරයේ ඉන්දියාවේ ඉවත දාන ලද අක්‍රමවත් ලෙස හරියට නොතිබෙන භාවනා පද්ධතිය තුල ඒ භාවනා පද්ධතිය සඳහන් කරලා තියෙන විසුද්ධි මාර්ගය කියලා බොරුවක් කියලා නැහැ. ඒකේ සුද්ධි කියන්නේ පිරිසුදුකම. ඒකට වි කියන උපසර්ගයේ දුවාම විසුද්ධි වෙනවා. පිරිසුදු නැති මාර්ගය කියන එකයි ඕකේ තේරුම. ඒකයි ඒකේ තේරුම. දැන් සුද්ධි කියන්නේ තියෙන. දැන් රාග කියන්නේ රාගය. විතරාගී කියනකොට රාගය නැති කියන අර්ථය එනවා. වි කියන එතෙන්ට ප්‍රතිවිරෝධ අර්ථය ගොඩනගන්න. අර නී රස වෙනවා වගේම මෙතන රාග විතරාග වෙනකොට රාගය නැති. ඒකට සුද්ධි කියන තැනට යෙදුවාම වි කියන මේ උපසර්ගයේ මොකද වෙන්නේ? විසුද්ධි බවටපත් වෙනවා. විසුද්ධි වෙනවා කියලා කියන්නේ පිරිසුදු නැති මාර්ගය කියන එක තමයි ඒකේ වචනය. අර ලංකාවේ මිනිස්සුන්ට කොලෙස්ටරෝල් ෆ්‍රී කියලා කවනෝ වගේ තමයි. يعني ඔයගොල්ලෝ කොලෙස්ටරෝල් තියෙන එක නොමිලේ කොලෙස්ටරෝල් කියන වගේ තමයි මේකත් දෙන්න. මොකද සුද්ධ බොරු කියලා නැහැ. සුද්ධ කියලා නැහැ නෝ කොලෙස්ටරෝල් කියලා. සුද්ධ කියලා නැහැ විතවුට් කොලෙස්ටරෝල් කියලා. සුද්ධ කියලා තියෙන්නේ ෆ්‍රී කොලෙස්ටරෝල් කියලා. ඒ නිසා ඒකේ කොලෙස්ටරෝල් තියෙන තෙල් වර්ගවල ෆ්‍රී කොලෙස්ටරෝල් කියලා දානවා. ඒ වගේම මේ අරාපු බුද්ධඝෝසාට ආචාර්යනුත් මේක විසුද්ධි මාර්ගය කියලා මේක පිරිසිදු නැති මාර්ගයක් කියලාම පොත ලියලා දුන්නා. අපේ මිනිස්සු ඉතින් අරගෙන ඉතින් බලනකොට බොරු කියලා නැහනේ. ඒකෙම තියෙනවා මේ වචන ඇතුළෙම තියෙනවා මේක විසුද්ධි මාර්ගයක්. ඒක පිරිසුදු නැති මාර්ගය. එහෙම නැත්නම් මේක සුද්ධි මාර්ගයක් කියන තිබුණා. සුද්ධි කියන්නේ පිරිසුදු බව, යහපත් බව. මේ කියන උපසර්ගයෙන් ඒක වෙනස් වෙනවා. දැන් අපේ ඉන්න ලොකු හාමුදුරුවන්ටත් මේක වෙනස් වෙනවා. සමහරලාට මගේ දැනුවත් නොදැනුවත්කමද කියලා කෙනෙක් බලන්න පුළුවන්. නමුත් ඒක වෙනම බලන හැක් තියෙනවා. ඒ බලන ඇසින් බැලුවහම මේක තියෙනවා. දැන් යුදයක් විජයග්‍රහණය කළාට කමක් නැහැ. යුදය විජයග්‍රහණය කළාට කමක් නැහැ. නමුත් කවදාවත් ජන විජය වෙන්න හොඳ නැහැ. එතකොට ජනතාවට ජයක් නැති කියන අර්ථය තියෙන වි ජය කියලා කියන්නේ ජයක් දෙන්නේ නැහැ. ජනතාව ජය නොලබන මාර්ගයේ බවට පත් වෙනවා. ජන විජය වෙන්න හොඳ නැහැ. ජන ජය. එතකොට හරි ජනතාවට ජයග්‍රහණය. ජන විජය බවට පත් වුනොත් ජනතාවට ජයග්‍රහණයක් නැහැ. අත්ත වශයෙන් ජන විජයකින් උනේ මොකද්ද? ජනතාව ඔක්කොම නන්නත්තර වුණා. ඒකේ ජයග්‍රහණයක් ලබන්න හම්බුන්නේ නැහැ. සෝමහාමුදුරු නැති වුණා. ඒ නිසා අපි යොදා ගන්න සමහර දේවල් වලින් සියුම් කෝණ වලින් බලන්න TypeError නැති වුණාම මහ පඬිවරුන් අතරේ මම කියන්නේ භාෂාඥානයේ පිළිබඳව උන්වහන්සේලාට කිසි කෙනෙකුට මේ අඩුවක් තිබුණා කියලා. මට වැඩි කෝටි ප්‍රකෝටි ඥානකින් උන්වහන්සේලා ශාස්ත්‍රීය ඥානෙන් දිනුනේ. නමුත් සිදුවෙන කුඩා වැරදීවා බොහොම සියුම් ආකාරයෙන් බැලුවේ නැති වුණාම තියෙන සිද්ධි. ජන ජය හොඳයි. ඒක විජය වෙන්න හොඳ නැහැ. අන්න යුදයක් වගේ කාරණයක් හමුවේදී ඉදිරි වචනය යුදය විජයග්‍රහණය කළාට කවුන. එතකොට යුද්ධය නැති කිරීම කියන අර්ථය ගොඩ නැගෙනවා. මෙතන ජනතාව නැති කිරීමේ අර්ථය ගොඩ නැගුණොත් හොඳයිද? හොඳ නැහැ. අන්න ඒව තියෙනවා. දැන් ඔන්න බලන්න මිනිස්සුන්ට මේව තේරෙන්නේ නැහැ. භාෂා මෙකව මේව ගොඩ නැගෙන විදිය. දැන් තණ්හාව විමුක්ති වුණාට කමන්නේ. තණ්හාව විමුක්ති වුණාට කමන්නේ. භවය විමුක්ති වුණාට කමන්නේ. භවය කියන්නේ නරක දෙයක්නේ. තණ්හාව කියන්නේ නරක දෙයක්. ඒක විමුක්ති වෙන්න ඕන. නමුත් කවදාවත් ජනතාව විමුක්ති වෙන්න ඕනද? ඈ ජනතාව නැති වෙන්න ඕනද? දැන් තණ්හා විමුක්ති කිව්වහම මොකද කරන්නේ? තණ්හාව නැතිවීම. භව විමුක්ති කිව්වහම මොකද කියන්නේ? භවය නැතිවීම. ජනතා විමුක්ති කිව්වහම මොකද වෙන්නේ? ජනතාව නැතිවීම, නැති කිරීම. හැබැයි කොලෙත් ඒක, කෙරෙන්නෙත් ඒක, නවත් ඒක. එතකොට බොරු කියලා තියෙනවද? බොරු කියලා නැහැ. වචනාර්ථයේ මේකයි. ඒ නිසා අර සියුම් ආකාරයේ භාෂාවන් යොදා ගන්න දන්නේ නැති වුනහම ඒ අතුන් නමත් ඒකම දා ගන්නෝ වැඩත් ඒ විදිහට කරනෝ. ඒ නිසා විසුද්ධි මාර්ගය කියන්නේ සුද්ධියක් නැති මාර්ගයක්ම තමයි. ඒ නිසා ඒ වයින් උපුටාගෙන තමයි ඊළඟට මේ බෞද්ධ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් නිර්වචනය කරන්න යන්නේ. සම්පූර්ණ විකෘතියක්. ඒ විකෘතිය නිසා ජාතියක් විනාශ වෙනවා, මානසිකත්වයක් විනාශ වෙනවා, රටක් විනාශ වෙනවා. සම්බුදු ශාසනයේ මාසියාව තුළ නැති බංගස්ථාන තත්ත්වයටපත් වෙමින් තියෙනවා. ඒකයි වෙන්නේ. මිනිස්සු ඍණාත්මක කරන, මිනිස්සු විනාශ කරන, මිනිසුන්ගේ ජීවිතේ පූර්ණත්වයකට ප්‍රබෝධයකට ඒ විසුද්ධි මාර්ගවලින් ඇති කරන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු ආර්ය සීලය වඩන්න, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලෝකෝත්තර සමාධිය වඩන්න, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ විමුක්ති ඥානය වඩන්න, බුද්ධ ഘോഷගේ සීල් වඩන්න එපා, බුද්ධ ഘോഷගේ සමාධි වඩන්නත් එපා, බුද්ධ ഘോഷගේ ඥාන වඩන්නත් එපා. එහෙම වැඩුවොත් එහෙම අමු පුතජ්ජනේක අර මේ දකුණු ඉන්දියාවේ දෙමළෙක් ඔය ඇවිල්ලා වින කරපු විනාශය, ඒ ත්‍රස්තවාදී කරපු විනාශය, ඒ විනාශේ තරම් යුද්ධයක් ලෝකෙ කවදාවත් තිබිලා නැහැ. ඒක පුදුමාකාර බුද්ධිමය විනාශයක්. ඒ නිසා ඒ විනාශය අවදි කරගන්නට ඕන. කවුරු කිව්වත් අපි දකින දේ, අපිට හැඟෙන දේ කතා කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය තුල අපි ප්‍රකාශ කරනවා. කැමති නම් ඒක එහෙම නෙමෙයි කියලා කාට හරි ඔප්පු කරන්න පුළුවන්, තහවුරු කරන්න පුළුවන්, අපිට කියලා දෙන්න පුළුවන් සාධක ඇතුව. තර්ජනාත්මකව නෙමෙයි, සාධක ඇතුව කියලා දෙන්නත් පුළුවන් කෙනෙකුට. ඉතින් මේ නව වසරේ ඌව හංගගෙන ඉන්නෝ අපි හැමදාම නිකන් කෙඳිරි ගානෝ. අපේ ඇතුලේ මේ දේවල් හංගගෙන අපිට මේව පේනෝ. මේක සමාජයේ ගැටලුවක් ඇතිවේ, ප්‍රශ්න ඇතිවේ, මිනිස්සු කුපිත වෙයි කියන අදහසින් අපි හංගගෙන ඉන්නෝ. නමුත් අපි හැමදාම අපි හදවත් බුරුබුරා කියනෝ මේ දේවල් වැරදි, මේ දේවල් වැරදි, මෙන්න මේ මේ මේ දේවල් විදියට මේක වෙනස් වෙන්න ඕන කියන කාරණේ. නිසා හිතන කෙනාට හිතන්න ඔය ඔක්කොම අපි කියලා දෙනවා. පුළුවන් නම් මේවට මේව මෙහෙම නෙමෙයි කියලා සාධක හොයන්න බුද්ධිමත් ඕන කෙනෙකුට පුළුවන්. දැන් එතකොට පින්නතුන් දන්නවා මොකද්ද වැඩි යුතු සීලය, මොකද්ද වැඩි යුතු සමාධිය, මොකද්ද වැඩි යුතු ප්‍රඥාව. ඒ එතකොට මොකද්ද වැඩි යුතු අනිත්‍යතාවය, බුදුරජාණන් වහන්සේගේ අනිත්‍යතාවය කවරක්ද? ශබ්දකෝෂය අරගෙන බලන්න පාළි. අනිත්‍ය කියන්නේ අල්ලා නොගැනීම, ග්‍රහණය නොකිරීම, නොබැඳී සිටීම කියන වචන අගේට දීලා තියද්දිත් ඇයි මේ වැරදි නිර්වචනවලට යන්නේ? වැරදි නිර්වචන කොහෙන් කොහෙන් හරි ටිකක් උලුප්පලා අරගෙන මේ අනිත්‍යතාවයට වැරදි අවබෝධයක් ලබා දෙන්නේ. ඒ නිසා අනිත්‍යතාවය කියලා කියන්නේ ග්‍රහණය නොකිරීම, අල්ලා නොගැනීම. එයයි අපි පුරුදු කරගත යුත්තේ, එයයි අපි වැඩි යුත්තේ, එයයි නිර්වාණ මාර්ගය, එයයි නිර්වාණ ඵලය බවට පත්වන්නේ. මේක විසුද්ධි මාර්ගයක් කරගන්න නැතුව මේක සුද්ධි මාර්ගයක්, පිරිසුදු මාර්ගයක්. මේක නිරෝධ මාර්ගයක්. මොනවායින්ද සියල්ලගේම නිරෝධ වෙනවා, නිදහස්සේ මාර්ගය. මනසේ නිදහස තිබෙන්නේ මනස තුලම නොවේ, මනසින් නිදහස් වීම තුලමයි මනසේ නිදහස පහළ කරගන්න පුළුවන්. කැළඹීමට හේතුව ඒක තමයි දුක. දුකට හේතුව හෙව්වා. මේක හැදෙන්නේ කොහොමද, සමුදේ වෙන්නේ කොහොමද කියලා බැලුවා. සමුදය වෙන්න නම් නිරෝධය මොකද්ද කියලා හෙව්වා. නිරෝධය ලබන්න නම් ඒට මාර්ගය කොහොමද කියලා හොයනවා. ඊළඟට මාර්ගය අනුගමනය කරනෝ නිරෝධය ලබනෝ. නිරෝධය දැන් මේ සියල්ල එකවර ක්‍රියාත්මක වෙන ධර්මතාව. වෙන වෙනම තිබ්බට මේක කලින් කලට ගොඩ නැගෙන එකක් නෙමෙයි. දුක මොන තරමට අඳුන ගන්නවද, එයා ඒ තරමට සමුදය අඳුන ගන්නවා. සමුදය මොන තරමට අඳුන ගන්නවද, එයා ඒ තරමට නිරෝධය අඳුන ගන්නවා. නිරෝධය මොන තරමට අඳුන ගන්නවද, මාර්ගය එයා ඒ තරමට අඳුන ගන්නවා. මාර්ගය මොන තරමට වඩනවද, එයා නිරෝධය ඒ තරමට ලබනවා. මනස කිසිම ධර්මතාවයක් පෙරපසු නොවි වැඩෙනවා. ඒ කියන්නේ පෙරපසු කියලා කියන්නේ එක කොටසක් ඉස්සෙල්ලා පස්සේ අනිත් කොටස කියලා එකක් නැහැ. ඕනම ධර්මතාවයක ගුණයක් එකවර එකට ගොඩ නැගෙන ස්වභාවය. ගුණයක් තියෙනවා. යම් මොහොතක දුක අතහරිනවද, දුක්ඛ නිරෝධය ඒ මොහොතේම ලබනවා. ඉතින් මේක කියන්න අසීරු කාරණයක් නිසා අවබෝධය ලැබූ පිරිස පවා උත්සාහ කරන ෂණයකින් දකින්න, මේක ෂණය දකින්න, වේගයෙන් ඇති වෙලා නැති වෙන ස්වභාවය දකින්න. ෂණය කියලා කියන්නේ තප්පරෙන් කෝටියෙන් ප්‍රකෝටියෙන් පංගුවක් කියලා තේයත්තුම ආයි කියනවා. තුන අපි අය ඥානනීය වශයෙන් මේක හරියට ගොනු කරගත්තේ නැති වුණොත් මේගොල්ලෝ මේ ඇතිවීම නැතිවීම මනසේ බලන් ඉන්න පුරුතු වෙනවා. එතකොට ඒක මුලාවක්. එහෙම නැත්නම් සිතුවිලි ගණන් කර කර ඉන්න පුරුදු වෙනවා. ඒක මුලාවක්. මොකද කෝටි ප්‍රකෝටියෙන් තප්පරයක ප්‍රකෝටියෙන් පංගුවක් අල්ලගන්නකෝ දැන් බලන්න මනසේ. දැන් තමන්ගේ ඥාණයෙන් අල්ලගන්න කාලය බෙදලා හදලා මට කියලා ඔප්පු කරලා පෙන්නන තප්පරයේ ප්‍රකෝටියෙන් බෙදලා කාලය මට ගණන්ලා දෙන්න. කොහොමද ගණන්ලා දෙන්න පුළුවන්ද කාට හරි? ඈ තප්පරේ ප්‍රකෝටියට බෙදලා කාලය ගණන්ලා දෙන්න. කොච්චර කාලය? එහෙමත් කියලා ඊළඟට කියනවා මොකද්ද කියන්නේ? ඊටත් වඩා වේගයෙන් තමයි මේ ඇති වුණු තැනම නැතිවීම කියලා. ඇති වෙලා නැතිවීම නෙමෙයි. හොඳට මතක තියාගන්න, ඒ කියන ධර්ම තේරුම් ගන්න උත්සාහ කරන අය ඇති වෙලා නැති වෙනවයි කියන එක නෙමෙයි කියන්නේ. මොකද්ද කියන්නේ? ඇති වුණු තැනම ඇති වුණු ගමන්ම නැති වෙනවා. එහෙම නැත්නම් ඇති වුණු තැනම නැති වෙනවා. එහෙම නැත්නම් ඇති වුණු ගමන්ම නැති වෙනවා. කොච්චර වේගයේද කියනවනම් තප්පරයේ ප්‍රකෝටි වාරයකට වඩා, ලක්ෂ වාරයකට, කෝටි වාරයකට වඩා වැඩි වේගයකින් කියලා තමයි කියන්නේ. ඒකත් ප්‍රකෝටි වාරය කියලා ස්ථාවර කරන්නේ. ඊටත් වඩා වැඩි වේගයකින් මේක මොකද්ද? ඇති වුණු තැනම නැති වෙන. ඇති වෙලා පැවතිලා නැති වෙනවා කියන වචනේ නෙමෙයි. අනේ භාෂාත්මකයේ ගුණේ හරියට ගන්න. එහෙම ගත්තේ නැති වුණොත් ඒ ශාස්ත්‍රීය ඥානය හරියට ප්‍රකට වුණ නැති වුණොත් අර ප්‍රඥාමය ගුණේ වැඩෙන්නේ නැහැ. ඒ නිසා එතෙන්දී හරියට තහවුරු කරගන්න ඇති වුණු තැනම නැති වෙනවා. ඇති වෙලා නැති වෙනවා එහෙම නෙමෙයි. ඇති වුණු තැනම නැති වෙනවා ෂණයෙන්. ඒ ෂණේ වේගය තප්පරය ප්‍රකෝටි වාරයකට බෙදුවට පස්සේ ඇති වෙන කාලයටත් වඩා වැඩි කියලා කියනවා. දැන් කොහොමද දැන් ওই කාලේ අල්ලන්න ඕන Taman නෝනේ? කාලේ අල්ල ගන්න පුළුවන්ද? දැන් මේ ඇහැට අල්ල ගන්න පුළුවන් කාල සීමාව මොන වගේද? අඩුම තරමේ වාහනයක රෝදයක් වේගෙන් කැරගෙන උඩ අඩුම තරමේ රිම් එකේ තියෙන දැටි අපිට පේනවද? බයිසිකලයක් වේගෙන් කැරගෙන උඩ අපිට ඒකේ තියෙන මේ අර ස්පෝක් කම්බි පේනවද? නෑ. ඇහැ හරිම දුර්වලයි. මේ විදුලි පංකාව වේගෙන් කැරගෙන උඩ පෙති පේනවද? පේන්නේ නෑ. ඒවා පේන්නේ නැති එකම ස්වභාවයක් හැටියට අපිට එහා පැත්ත පේනවා. අපිට පෙති පේන්නේ නැතුව යනවා. හෙලිකොප්ටර් යානයක් යනකොට අපිට ඒක පෙති පේනවද? පේන්නේ නැති ස්වභාවයක් තියෙනවා. එතකොට මේ ඇහි වේගය හරිම සීමිතයි. එතකොට මේ තප්පරේ කෝටි ප්‍රකෝටි වාරයකටත් වැඩි වේගයකින් යන මේ මනස මේ ඇහැර දකින්න පුළුවන්ද? මස්සසට දකින්න බෑ. අඩුම තරමේ තප්පරේට 10-15 වතාවකින් කැරකෙන ගිනි පෙල්ලක් වුණත් ගිනි රවුමක් හැටියට තමයි පේන්නේ රාත්‍රී කාලයේදී කරකවනකොට. ඇයි ඒ ස්වභාවය ඇහි තියෙන ශක්ති ස්වභාවය ග්‍රහණය කර ගැනීමට තියෙන ශක්ති ස්වභාවය මදි ඊට වඩා ශක්ති වේගයකින් ඒ කැරකෙන නිසා ගිනි පේල්ලක් බවට එහෙම නැත්නම් ඇදී යන ස්වභාවයකින් ඒක පේන්න පටන් ගන්නවා. ඒක ඇස් වල පමණක් නෙවෙයි කැමරා ලෙන්සස් වලත් තියෙන ඔය වගේ ස්වභාවයක් තියෙනවා. ඒ වේගයෙන් යන දේ ග්‍රහණය කරගන්න බැරුව ඇදිලා ගියා වගේ ස්වභාවයක්. එහෙම නැත්නම් අපහැදිලි වුණු ස්වභාවයක් ගන්නවා කෙනෙක් ෆොටෝ එකක් ගනින්දි සැලවුනොත් එහෙම. ඒකට හේතුව තමයි අර එක තැන ඡායාව නොරඳීම නිසා. එහෙමනම් මේ ඇසේ වේගයට දෙන්නේ ඇසේ වේගයේ යමෙක් හිතාගෙන ඉන්නවා නම් මේ ඇසේ වේගයට මේ දේ ග්‍රහණය කරන්න පුළුවන් කියලා ඒ ඇත්තන්ට ඒක තේරුම් ගන්නයි කියන්නේ. මේ ඇසේ වේගයට මේක ග්‍රහණය කරන්න පුළුවන් කම නැහැ කියන එක. ඇසේ වේගයට ග්‍රහණය කරන්න බෑ. ඇසේ වේගයේ ඉක්මවා තියෙන දෙයක් මානසික වේගයේ ඉක්මවා තියෙන දෙයක් ලෞකික ඥානෙ ඉක්මවා තියෙන දෙයක් කියන එකයි එකෙන් පැහැදිලි කරලා දෙන්නේ. බැරි දෙයක් කිව්වහම ඒක හැකි දෙයක් හැටියට ඇයි බාරගන්නේ? බැරි දේ බැරි විදියට තහවුරු වෙන්න තමයි ඒගොල්ලන්ට කියලා දෙන්නේ ඒක. දැන් බුදුරජාණන් වහන්සේ යම් අවස්ථාවන්වලදී කියනවා මොකද්ද කියන්නේ? මේ සෝවාන් මාර්ගඵලයට පත්වීම කොච්චර අසීරුද කියනවනම් අස්ලොම් ගසක් හත් කඩකට පලා අස්ලොම් ගහක් හතකට පලා ගන්න පුළුවන්ද? ඉතාම සියුම් ලෝම ගහ. හරි ඒක පලා ගත්ත කේමකෝ? එහෙනම් පලන්න පුළුවන්ද බැරිද කියලා ඉස්සෙල්ලා බල නුවණින් හොයලා බලන්න ඕන අස්ලොම් ගහක් පලන්න පුළුවන්ද කියලා. ඔය සියුම් ලෝම ගස් ඒ ලොම් ගහ කොහොමද? දැන් අපි වෙරළු ගෙඩිය හරි හතකට පලාගෙන කියලාත් කියනවා. මේ වෙරළු ගෙඩිය කියන්නේ පලං කරන්න පුළුවන් දෙයක්ද? වෙරළු ගෙඩි පලං කරන්න පුළුවන්ද? වෙරළු ගෙඩිය පලාගෙන කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ඊටාම ශක්තිමත් ඇටයක් තියෙන එකක්. ඒක මේ පලාගෙන බෙදාගෙන කරන්න පුළුවන් එකක් නෙමෙයි. වෙරළු ගෙඩිය කියන්නේ තනියෙන් කරන එක. ගෙඩි දෙකක් අරගෙන දෙන්නේ කනෝ මිස එක ගෙඩියක් දෙකට පලාගෙන කරන්න පුළුවන් ගෙඩිය නෙමෙයි. ඉතින් අපි විශ්වය තේරුම් ගන්න ඕන මොකන්ද කියලා. ඊළඟට අස්ලොන් ගහක් හරි හතකට හත් කඩකට පල්ලා නෑ 16 අතකටද කොහෙද පල්ලා ඒකෙන් කොටසක් අරගෙන ඉවරලා තියලා අමාවක දවසක විදුලි සරවදිනකොට විදුලි එළියෙන් අර අස්ලොම් ගහ දෙකට පැලෙන්න තියන්න ඕන. එක අස්ලොම් ගහක් අපි ගමුක එක පලන්න ඕනේ නැහැ 16කට පලන්න ඕනේ නැහැ. එක අස්ලොම් ගහකට පුළුවන්ද දුනු තලයකින් තියන් දෙකට පැලෙන්න එක තියන්න පුළුවන්ද? බෑ. මොකද හේතුව දුන්නේ තියෙන මේ තුඩ විශාලයි අස්ලොම් ගහකට වඩා වැඩි. එහෙම නැත්නම් අර ඉදිකටු මේ වෙහෙකිනුත් ඉදිකට්ටක තියෙන තුඩකිනුත් මම හිතන්නේ බෑ අස්ලොම් ගහක් දෙකට පලන්න. එතකොට හතකින් එහෙමනම් අර 16කින් කොටසක් බලන්න කිසිසේත්ම පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් මේ දුන්නක තියෙන තුඩ ඊටත් වඩා ඝනත්වයෙන් යුක්තයි. අර ඊතල වලින් විදින දුණු ලී වලින් විශේෂයෙන් හදන්නේ. එහෙම නැත්නම් යකඩෙන් හැදුවත් ඒක තලයේ අර අස්ලොම් ගහකට වඩා ඉතාම විශාලයි තුඩ. ඒකෝර ඒයින් තුඩකට පුළුවන් අස්ලොම් ගහක් දෙකට බලන්න. බැ. ඉතින් මේ මොකද්ද මේ කියලා දුන්නේ? ඉන්ද්‍රයන් වලින් කරන්න බැරි වැඩක් මේක. පුජ්‍යලත්වයකට කරන්න බැරි වැඩක් මේක. පුජ්‍යලේකට කරන්න බැරි වැඩක් මේක. මමත්වයට කරන්න බැරි වැඩක් මේක. එතකොට මමත්වයෙන් මෙන්න මේ ආකාරයේ වැඩක් කළත් නිවන් දකින එක ඊට වඩා අමාරු කාර්යයක්. එහෙමනම් මේක පුජ්‍යලත්වයට කරන්න බෑ කියන තහවුරු බව ලබා දෙන්නයි ඔවැනි කතා කිව්වේ. ඉතින් අපේ අය ඕව වැරදි විදියට තේරුම් අරගෙන ඉන්නවා. එහෙම නැත්නම් බැරි දෙයක් කිව්වහම මේක බැරි දෙය බැරි විදියට තේරුම් ගන්නත්, පුළුවන් දේ පුළුවන් විදියට තේරුම් අරගන්නත් ඥානනේ ඇති කරගන්න ඕන. අපි හිතාගෙන ඉන්නෝ තප්පරෙන් කෝටියෙන් පංගුවක් බෙදලා ගන්න පුළුවන් වෙයි කියලා. අස්ලොංගහක් 16කට බලලා ඒකත් දෙපළු වෙන්න තියන්න පුළුවන් වෙයි කියලා තමයි අපේ අය හිතන්නේ. අමාවක දවසේ විදුලි එළියෙන් විඳින්න පුළුවන් වෙයි කියලා තමයි හිතන්නේ. පුළුවන්ද? එහෙමනම් ඔබට නිවන් දකින්න බෑ. පුජ්‍යලයට නිවන් දකින්න බෑ. ස්ත්‍රියට පුරුෂයට නිවන් දකින්න බෑ. මේ පුජ්‍යලත්වයෙන් තොර වූ දර්ශනයකටයි මේක නිවන් දකින්න පුළුවන් කියන එක පෙන්වන්න කියපු කතා මිසක් කරන්න පුළුවන් දේවල් ඕවා නෙමෙයි. ඊට පස්සේ කන කැස් බෑවා. ඒ කියන්නේ කන කැස් බෑවා කිව්වහම ඒක අපේ හාමුදුරුවෝ දාන එක හැක් කන කියලා. ඈ එක හැක් කන නෙමෙයි. එහෙනම් එක හැක් කන කියලා දාන්න තිබ්බා. කන කැස් බෑවා කියලා කියන්නේ මොකද්ද? ඇස් දෙකම අන්දයි. ඉතින් කෙරෙන්නේ නැති වැඩන්නේ කියන්නේ මොකද්ද? විය ගහනේ. විය ගහක් කොහොමද මේ මූදට යනවද විය ගහක් එහෙම ගහගෙන? එහෙම යන්නේ නැහැ. කුඹුර වල වැටුනොත් එමේ ඒක අහුල ගන්නවා. එහෙම නැත්නම් ඒක කුඹුරේ විය ගහ කියන එක ඒක බරයි. ඒක ලී කෑල්ල බර ලී කෑල්ලක් තියෙන ශක්තිමත් ලීයක් තියෙන ඒක මේ පුළුන් ලීයක් වගේ එකකින් හදන්නේ නැහැ. බර ලීයකින් හදන්නේ. ඒ ඒ ඒ ඒ ඒ ඒ ලී බරයි ඒක පොළවේ හිටිනෝ ඒක පාවෙලා යන එකක් නෙමෙයි ඒක මෙතනමත් ඒක තේරුම් කරගන්න ඕන. ඒකෝර ඒ ඒ ඒක පොළවේ හිටියොත් එහෙම වැලිය වලින් වැහිලා පස්වලට යට වෙනවා මිසක් මේ ගහගෙන යන්නේ නැහැ. ඊට පස්සේ ඒක මොහොතර ගහගෙන යන්නත් ඕන අවුරුදු 100කට පස්සේ ගොඩට එන මේ කන ගැස් බෑව හරියට මේ සිදුරෙන් ඔළුව දාලා හඳ පායලා තියෙන දවසක හඳ දකින්න ඕන. ඒ කවද හඳකද දකින්න කියන්නේ අමාවක දවසකද? ඔව් මේ අහස දකින්න වගේ කියලා. දැන් ඉතින් කරා මේ කෙරෙන වැඩක්ද උක? ඔය කන ගැස් බෑවට කෙරෙන වැඩක්ද? විය ගහක් නෙමෙයි නිකන් ආවත් කන ගැස් බෑව උඩට අහස දකින්නවද? අහස දකින්නේ නැහැ. කන ගැස් බෑව අහස දකින්නේ නැහැ. කවදාවත් හරම ඒකෙන් ඔළුව දාලා බලන්න පුළුවන් කමකුත් නැහැ. ඉතින් අන්න ඒ වගේ කතා ප්‍රවෘත්තියක් හරි ගොනු කරගන්න බැරි වුණාම මොකද වෙන්නේ? ඒගොල්ලෝ සදාකාලික මෝඩයෝ හැටියට හිතනෝ එහෙම දේවල් ලෝකෙ වෙනවයි කියලා. ඒ වෙන්නේ නැති කතා කියලා දෙන්නේ. කරන්න බෑ කියන එකයි කියන්නේ එහෙම දෙයක් කෙරෙන්නේ නැහැ. පුජ්‍යලත්වයේ තුල එහෙම දෙයක් කරන්න බෑ. එහෙම දෙයක් කරන්න බෑ. ඒකයි කියලා දෙන්නේ. ඒ නිසා එවැනි කරුණෝල තියෙන ස්වභාවය තේරුම් කරගන්නට ඕන. මේ පුජ්‍යලත්වයට කරන්න බැරි කාරණයක් කියලා දෙන්නේ ඒ පුජ්‍යලත්වයේ ඉක්මවාම තේරුම් ගන්නට ඕන දෙයක් හැටියට. යම් කිසි සක්‍ර දේවේන්ද්‍ර හා මහා බ්‍රහ්ම සංකල්පත් එක්ක යම් යම් සම්බුද්ධ වචන කියවෙනවා නම් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ වමනාවට නෙමෙයි. එදා බ්‍රාහ්මණ සමාජයේ හිටපු මිනිස්සුන්ගේ සිත් සතන් දිනාගෙන ඒ දේවල් තහවුරු කරවීමට මිසක් බුදුහාමුදුරු මහා බ්‍රහ්මෙක් නැතිවග පැහැදිලිවම දේශනා කළා. මේක සක්‍ර දේවේන්ද්‍රයෙක් නෑ, මේක මහා බ්‍රහ්මයෙක් නෑ, මේක අර හතරවරන් දෙයියෝ කියලා හිතාගෙන හිටපු කෙනෙක් නෑ, මේක තමන්ටවත් තමන්ට පිහිට වෙන්නේ නැති ශරීරයකයි ජීවත් වෙන්නේ. පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මට ධනය ඇතේ, මට පුතුන් නැතේ, අර දෙයියෝ මේ දෙයියෝ ඇතේ, ගටිකාර බ්‍රහ්මයා ඇතේ, අරයා මෙයා ඇතේ කියලා විශ්වාස කරාට අත්තාහියත් නොනත්ති තමන්ට තමන්වත් නැතේ. ඒක තමන්ගේ ජීවිතේ බොහෝ දේවල් වලට බාර කිරීමෙන් සිදුවෙන්නේ. එකක් මානසික අසහනය ඇති වෙනවා, අනිත් එක තමන්ගේ ශක්තියින් දුර්වල වෙනවා, පුජ්‍යල ශක්තිය දුර්වල වෙනවා. එතකොට පුජ්‍යල ශක්තිය දුර්වල වුණාම සිදුවෙන දේ තමයි ඔහුගේ ජීවිතේ ඔහුට අයිති දෙයක් හැටියට ඔහු තේරුම් කරගන්න නැතුව සියල්ලක්ම නොපෙනෙන මනක් කල්පිතයකට දේවියෙකුට බාර දීලා ඔවුන්ගේ ජීවිතයේ ඔහේ දර කොටයක් වාගේ පවතින ස්වභාවයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා එවැනි ස්වභාවයකින් මිනිස්සු දුර වෙලා තමන්ට තමන් පිහිට කරගන්න ඥානයක් ඇති කරගෙන, නුවණක් ඇති කරගෙන, තමන්ගේ මනස සචිත්ත පරියෝ දපණං තමසිත මනාකා ආකාරයෙන් දපණය කරගන්න, එහෙම නැත්නම් දමණය කරගන්න, පාලනය කරගන්න, ඒ පාලනය කරගන්න ක්‍රමවේදය හඳුනගන්න, ඒ ක්‍රමවේදය තුලින් මනසේ පූර්ණත්වයට පිවිසෙන්න. පාලනය කරගන්න කිව්වහම කෙනෙක් හිතා ගන්න පුළුවන් කොහොමද ඒක පාලනය කරගන්න ඕන, මොනවයින්ද පාලනය කරගන්න ඕන කියලා කෙනෙක් හිතන්න පුළුවන්. පාලනය කරගන්න ඕන අවිද්‍යාවෙන් බේර ගන්න ඕන මේ මනස. අවිද්‍යාත්මක දර්ශනයෙන්, අවිද්‍යාත්මක චින්තනයෙන්, අවිද්‍යාත්මක වචනයෙන්, අවිද්‍යාත්මක ඒ සංකල්ප ස්වභාවයෙන්, ජීවන ස්වභාවයෙන් වළක්ව ගන්නට ඕන. අවිද්‍යාව තමා තුල නැත්තම් ස්වභාවය තුල තමයි විද්‍යාව තියෙන්නේ. විචා උදපාදි කියන්නේ එතන විද්‍යාව ඉපදෙනවත් එක්කම ආලෝකය තියෙනවා. ආලෝකය තියෙනවා නම් සම්මයක් ඇස තියෙනවා. සම්මයක් ඇස තියෙනවා නම් නිරෝධ ඇස තියෙනවා. එතකොට දුක්ඛ සමුදය ඥානය එතන තියෙනවා. දුක්ඛ නිරෝධේ ඥානය එතන තියෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායේ ඥානය එතන තියෙනවා. ඒ සියලුම ඥානත් පහළ වෙනවා. පූර්ණ වශයෙන්ම තමන් ඇස කන නාස දිව ශරීරය මන කියන සය ඉන්ද්‍රියෙන් තොර වෙනම ඇසක් සදහම් ඇසක් පහළ කරගන්නවා. බුදුන් දකින්න ඇස මසසින් නෙමේ, අර සදහම් ඇසින් දකින්නේ බුදුන්. නිතරම බුදුන් දැකගෙන බුදු වෙලා බුද්ධ පුත්‍රයෙක් වෙලා ඉන්න පුළුවන්. බුද්ධියේ අග්‍රස්ථානයට පත් වෙනවා. මොන බුද්ධියේ අග්‍රස්ථානයේද? සම්‍යක් ඥානය කියලා එතන පහළ වෙනවා. ඒ කියන්නේ කිසිම ඥානන ගුණයකට විශේෂණයකට පාත්‍ර නොවි නිදහස් ඥානය, සම්‍යක් ඥානය, සම්‍යක් දර්ශනය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචන හිතේ ඉඳලා තියෙන්නේ. ඒ වචන ඇතුලේ ලෝභය නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ, දෘෂ්ටි නැහැ. ඒ වචන ඇතුලේ අලෝභයත් නැහැ, අද්වේෂයත් නැහැ, අමෝහයත් නැහැ. ලෝභ ద్వේෂ මෝහ කියනේවත් නැහැ, අලෝභ ద్వේෂ අමෝහ කියනේවත් ඒ ඥානය ඇතුළේ නැහැ. ඒක තමයි පිරිසුදු ඥානය, සම්‍යක් ඥානය කියලා කියන්නේ ඒකට. ඒකේ රූපත් නැහැ, ශබ්දත් නැහැ, ගන්ධත් නැහැ, රසත් නැහැ, ස්පර්ශත් නැහැ. ඒ නිසා ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ඥානය කියලා කියනවා. ඒ ඥානය තුල අතීතෙත් නැහැ, අනාගතෙත් නැහැ, වර්තමානෙත් නැහැ. ඒකට කියනෝ අකාලික ඥානය කියලා කියනවා, අකාලික ධර්මය කියලා කියනවා, අකාලික ගුණය කියලා කියනවා. එතකොට අකාලික ගුණයට පාත්‍ර වෙලා ඉන්නවා. ඒ වගේම මේ ඥානය තුල රාත්‍රියක් නැහැ, දහවලක් නැහැ. ඒ නිසා රාය දහවල ඉක්ම වූ රහතුන් කියලා කියනවා. හයදහවල ඉක්ම වූ ගුණයෙන් වාසය කරනවා. ඒකට කියනෝ මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තියා කියන. එතන චේතනා කර්ම සැකසෙන්නේ. චේතනා කර්ම සැකසෙන්නේ නැති නිසා චේතෝ විමුක්තියටපත් වෙනවා. එතකොට චේතෝ විමුක්තියෙන් යුක්තව එතන ඉන්න නිසා ඒකට බුදුහාමුදුරුවන්ගේ නිර්වචනයේ මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තියා. චේතෝ විමුක්තියයි බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී. එහෙම නැතුව මේ සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියන කරුණා භාවනාව නෙවෙයි. භාවනාවේ අපි වැරද්දක් කියන්නේ. කාට හරි කරන්න පුළුවන් නම්, එහෙම සංකල්පයක් හිතන්න පුළුවන් නම් එසේ සිතත්වා, එහෙම හිතන එක හොඳයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ නිවන් මාගේදී මෛත්‍රිය නම් ඕක නෙමෙයි. මොකන්ද මෛත්‍රිය? චේතෝ විමුක්තිය. අර චේතනා කර්ම සකසන්නේ නැති අතන කරුණා භාවනාවේ සියලු සත්වයෝ දුක් වෙත්වා, නිරෝගීත්ව සුවපත් වෙත්වා කියනකොට චේතනා කර්මය තියෙනවා. මෙතන මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය. එතකොට චේතෝ විමුක්තියට පාත්‍ර වුණු ස්වභාවයයි බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය. එතනින් විහිදෙන මෛත්‍රිය පින්නතුනි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා. ඒ කියන්නේ සියලු සත්වයෝ භවේසුපත් වේවා නෙමේ, භවයෙන් නිදහස් වෙත්වා. භවන්තු සුඛිතත්වා භවයෙන් සුවපත් වේවා. එහෙම නැත්නම් භවයෙන් නිදහස් වේවා කියන මිසක් මේ භවයේ තියලා නිදුක් නිරෝගී මිනිස්සු ප්‍රාර්ථනා කරන එක නෙමේ. කියන්නේ රෝගී අයට, නිරෝගී අයට ඔක්කොටම කියන්නේ මොකද්ද? භවන්තු සුඛිතත්වා භවයෙන් නිදහස් වේවා කියන එකයි මෙතන කතා කරන්නේ. මොකද භවයෙන් සුවපත් වෙන්නයි අවශ්‍ය අපිට. එහෙම නැතුව කායික සුවපත් දැන් සාමාන්‍ය කරුණා භාවනාව කරන්නේ මොකද්ද? කායික සුවපත් වේවා, මානසික සුවපත් වේවා කියලා කියන නිසා මේ භවයෙන් සුවපත් වේවා කියලා කියන්නේ නැහැ. මේ භවයෙන් නිදහස් වේවා කියලා කිව්වත් ඒක වාචික ස්වභාවයෙන් ඇති වැඩක් නැහැ. භවයෙන් සුවපත් වෙන්න හැමෝම උත්සාහ කරගන්න ඕන. අන්න භවයෙන් නිදහස් වීමයි බුදුහාමුදුරන්ගේ මෛත්‍රිය. චේතෝ විමුක්තියයි බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය. එන චේතෝ විමුක්තියටපත් වූ මෛත්‍රී විහරණේ වැඩ ඉන්නෝ. ඒ මෛත්‍රී විහරණය දැන අවබෝධ කරගත්ත කෙනෙක් ආසේවිතා භාවිතා බහුලී කතා. මේ සද්ධර්ම ශ්‍රවණය කරනකොට මේ මෛත්‍රී විහරණේ වැඩෙනෝ. අනවබෝධයේ ඉන්න කට්ටියට පිරිසට මේ මෛත්‍රී විහරණය කරා පැමිණීමට උපකාරක වෙනෝ. නිතර නිතර ශ්‍රවණය කිරීමෙන් තමන්ගේ මානසික පාරිශුද්ධත්වය ඇති වෙනවා. නැත්නම් එක දේශනයක් ශ්‍රවණය කරලා සංකල්පයකට පැමිණිලා සංකල්පයත් තුල හිර වෙලා සත්‍ය නොදැන මිය යනවා. නිතර නිතර ශ්‍රවණය කරන නම් ඒ ඇත්ත මේ භවයේදීම සත්‍ය අවබෝධ කරගන්නවා. මේ සඳහා වැය කළ යුත්තේ ඔබගේ ඥානය පමණයි. එහෙමනම් අන්නේ ඒ ආකාරයෙන් තමයි ධර්මයේ වැඩෙන්නේ. මෛත්‍රිය ආසේවිතා භාවිතා බහුලී කතා නිතර නිතර වඩනෝ, දියුණු කරගන්නෝ. ඒ දියුණු කර ගැනීමෙන් ඒ මෛත්‍රී විහරණය අර චේතනා කර්ම බලවේග, සසර මානසික බලවේග සියල්ල දිය කරහැර අර සිඳලු කිසිම චේතනාත්මක කර්ම බල හරයන්නේ. අරහත් අර සිඳලු තැන. එහෙමනම් සියලු අරයන් සිඳලු තැන. ඒ කියන්නේ ඇසේ තියෙන හරයක් තියෙනවයි කියලා ගන්න ඇස. සාමාන්‍ය පුතජන කෙනා ගන්න මොකද්ද? ඇස හරවත් දෙයක්. මේක ලස්සනයි. අන්න ඒක තමයි හරය. මේක කැතයි. ඒක තමයි හරය. මේක මෙහෙමයි. අන්න ඒකයි හරය. දැන් බැංකු පොතේත් බලන්න ඔය හරය කියලා තියෙන මොකද්ද කියලා? මොකද තියෙන්නේ? ඒ හරය කියලා සඳහන් වෙන්නේ තැන් තැන්වල මේ තමන්ගේ ඉතුරු කොටසනේ. ඉතුරු කොටස සඳහන් කරන ඔය හරය හැටියට සඳහන් කරනවා. දැන් එතකොට ගහක වුණත් හරය කියලා කියන්නේ, එළය කියලා කියනවා. ඊට පස්සේ හරය අරටුව කියලා කියනවා. එහෙම නැත්නම් හරය කියන කොටස කියනවා. ඒකට ඝනත්වයේ කොටසට කියනවා හරය කියලා කියනවා. එතකොට මේ අර සිඳලු හරවත් භාවයක් එහෙම නැත්නම් අරයක් එහෙම නැත්නම් ඝනත්ව ස්වභාවයක් තිබුණු නම් ඉතුරු ස්වභාවයක් තිබුණු නම් ඒ සියල්ලම සිඳලු ස්වභාවයට තියෙනවා අරහත් කියලා කියනවා. දැන් එතකොට කිසියම් දෙයක් අල්ලගෙන නැහැ. දැන් අපි හරයක් අල්ලගන්න මොනවා හරි ඒක හරයක් හදලා බැර කරගන්නවා Tamanට. කලින් එහෙමයි හරයක් හදාගන්න. දැන් අපි සමහර අය බනහන්නේත් එහෙමයි. අපිට මොනවා හරි හරයක් දෙන්න. අපිට බැර කරගන්න. අපි මනසට දාගන්න. මේක මෙහෙමයි කියලා මට උපාදාන කරන්නමයි ඕන කියලා ඉල්ලනවා. ඉතින් එහෙම දෙන්න පුළුවන් කමක් නැහැ. මේ උපාදාන කිරීම කියලා කියන්නේ සසරට හොඳ දෙයක් නෙමෙයි. උපාදානයෙන් නිදහස් වීමයි අවශ්‍ය කරන්නේ. මේ සමහර පිරිස ඉතින් ඔය මේ පොත්වලින් එහෙම මෙහෙම බලලා ඉතින් චිත්ත වීති මෙච්චරයි මේ ඒව මේව ඉතින් දාගන්න ඔළුවේ ටිකක් ඊට පස්සේ මේ ඝනකාධිකාරී පාඩමක් කරනවා මිසක් ඒගොල්ලන්ට සද්ධර්ම අවබෝධයක් ඇති වෙන්නේ නෑ. වීති ගණන් කර කර ඉන්නවා. ඒව ගණන් කර කර ඉන්න එක නෙමෙයි මෙතන තියෙන්නේ සබහ දැනෙන ස්වභාවයෙන් මනස දුරු කිරීමයි. මොදර මතක තියා ගන්නට ඕන බුද්ධ කාලයේ සම්බුද්ධ රජාණන් වහන්සේ ජීවත්ව සිටින කාලයේදී අවුරුදු 7 ළමයි අවබෝධ කරගත්ත ධහමක් අද 60 වැඩි හිටියන්ට තේරුම් නැති වුණාට 60 වැඩි හිටියන්ට තේරුම් නැති වුණාට එදා 7 8 ළමයි තේරුම් ගත්ත ධර්මයක් මේක. කුඩා කාලෙම තේරුම් ගත්ත ධර්මයක් මේක. තාම සරල දෙයක්. හැබැයි අර අන්ධානුකරණ ගතානුගතික භාවයෙන් නිදහස් වෙන්න බෞද්ධයා බෞද්ධ කමින් නිදහස් වෙන්න ඕන. කතෝලිකයා කතෝලික කමින් නිදහස් වෙන්න ඕන. මුස්ලිම් කෙනා මුස්ලිම් කමින් නිදහස් වෙන්න ඕන. ඥානමය වශයෙන් භෞතික වශයෙන් තොප්පි දාගෙන ජටා දාගෙන සිල් රෙදි පුරෝගෙන සිවුරු පුරෝගෙන කොණ්ඩේ ගාලා කොණ්ඩේ බවලා කොණ්ඩේ හැඩ කරලා පච්ච කොටලා මොනම හිටියත් කමක් නැහැ. අධ්‍යාත්මික වශයෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙන්න ඕන. අධ්‍යාත්මික වශයෙන් අශේෂ විරාග නිරෝධෝ වෙන්නම ඕන. ඒ කියන්නේ ශේෂයක්වත් නැතිව නැති වෙන්න ඕන. ශේෂයක් තියාගන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ දේ හරියවත් කියලා මෙන්න මේ දේ නිත්‍යයි කියලා තියාගත්තොත් එහෙම මොකද වෙන්නේ? එයා නිත්‍යයට පිවිසෙන්නේ නැහැ. ඇත්ත කතාව මොකද්ද? මේ සමස්ත ලෝකයේම විඥාණය විජානනය වෙමි පවතින්නේ මොනවද? මිරිඟුවක්. ඒ මිරිඟුව පස්සේ හරයක් නැති දෙයක් පස්සේ තමයි හරවත් කියලා දුවන මානසික වේගයක්. අවිජ්ජා පත්‍ය සංඛාරා වශයෙන් සැකසීලා තියෙන්නේ. ඒ සාපි සිරු දෙනා ඒක තේරුම් කරගන්නට ඕන. ඒ තේරුම් අරගෙන හරයක් නැතිව ශේෂයක් නැතිව අශේෂ ගුණයෙන් යුක්තව චේතෝ විමුක්තිය භාවිතා බහුලී කතා වශයෙන් වඩන්න ඕන. පුජ්ජලයෙක් නැතිව ගමනක් යන්න ඕන. ස්ත්‍රියක් නැතුව ගමන යන්න ඕන. පුරුෂයෙක් නැතුව ගමනක් යන්න ඕන. දිසාවකට නැතුව ගමනක් යන්න ඕන. දෙපයින් තොරව මේ ගමන යන්න ඕන. අන්න ඒ ගමන පුරුදු කරන්න භාවිතා කරන්න බහුලෝ වඩන්න ටික වේලාවක් සංසුන්. සත්වයේ පුජ්‍යලේ සමග යන ගමනක් නෙවෙයි. මමත්වයත් එක්ක බැඳිලා යන ගමනක් නෙමෙයි. දෙපයින් යන ගමනක් නෙමෙයි. අහසේ පිය සටහන් නැතිසේ ශ්‍රමණයෝද බාහිරේ නැත. ශ්‍රමණයෝ ළඟද පිය සටහන් නැත. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පිය සටහන් ශ්‍රමණයෝ ළඟ නැත. ඔබත් ශ්‍රමණෙක් නම් ඔබගේ ඥාන දර්ශනය තුල පිය සටහන් නැ. මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පිය සටහන්. ආකාසේ පදන්නත්ති සමනෝ නත්ති බාහිරේ. ඒත් ඔබේ ජනප්‍රිය තියෙන බුද්ධ ආගමේ පොතේ කියවුවොත් ඔබට දැනගන්න ලැබෙන්නේ ශ්‍රමණයෝ ටවුන් එකේ නැත, ආරණ්‍යවල කැලෑවල ඇත. නමුත් මේ සම්බුද්ධ දර්ශනය මා දක්නා ආකාරයට මා දකින්නේ ආකාශේ පදන්නත්ති, ආකාශේ කුරුල්ලන් පියාඹල ගියපු පාරවල් නැ, ගුවන් යානා ගියපු පාරවල් නැ. ඒ වගේම ශ්‍රමණයා තුලත් කිසිම සංඥාවක් නැහැ. හැබැයි අහසේ කුරුල්ලෝ පියාඹිනවා, ගුවන් යානාත් යනවා, ඒ පාරවල් නැහැ. ශ්‍රමණයොත් බොහෝ දෑ දකිනවා, අහනවා, කතා කරනවා. හැබැයි කිසිම උපාදානයක් නැහැ, කිසිම ප්‍රිය සටහනක් නැහැ. ඉතින් මේකද හරි, අර ටවුන් එකේ කතාවයි කැලෑවේ කතාවයිද හරි කියලා ඥානවන්ත සමාජයේ තේරුම් ගනිත්වා, පුහුදුන් අයගේ නිර්වචනයේද හරි, ආර්ය සත්‍ය අවබෝධ කළ කෙනෙක්ගේ වචනයේද හරි. හැබැයි බුදුහාමුදුරුව එදා ජීවත් වුණේ වේළුවනාරාමේ. හදන්නේ කොහෙද හදන්නේ? ටවුන් එකේ. වේළුවනාරාමේ හැදෙන්නේ ටවුන් එකේ. බුදුහාමුදුරුව වැඩ හිටියේ ගිජ්ජකූට පර්වතයේ වේවා, අර මේ ජේතවනාරාමේ වේවා, ඔය ඕනම තැනක කොහොමද හැදෙන්නේ? ප්‍රධාන නගර සංකීර්ණයක් එක්ක. ඉතින් විද්‍යානුකූල නොවන අමු පුතජන මෝඩ නිර්වචන නිසා බෞද්ධයෝ මෝඩ වී ඇත. ඒ නිදහස් කර ගැනීම සඳහා ඔබත් උත්සාහවත් වන්න, මෙවැනි දේශනාවල් ශ්‍රවණය කරන්න. ඒක ඔබේ දෙලොව යහපත පිණිස, නිවන් පිණිස පවතිවි. මඤ්ඤමානෝකෝ භික්ඛු භද්දෝ මාරස්ස, මමත්වයෙන් හිතන්නට යන්න එපා, මමත්වයට බැඳෙන්නට එපා. ඔබ මායя කරා බැමිණෙනවා. අමඤ්ඤමානෝ මුත්තු පාපි මතෝති, මමත්වයෙන් තොරවන්න ඔබ නිදහස් වෙන්නේ පාපී වූ මායяගෙන්. එහෙම නැත්තම් මනසින්, බාහිර දෙයකින් නෙමෙයි. එහෙනම් ඒ මමත්වයෙන් නිදහස් වෙන ප්‍රතිපදාව තුල තමන්ට තියෙන මානසික සහනය, මානසික සුවය, මමත්වේ නිදහස් වීම නිසා සරුවාකාරයේම සැනසෙල්ලක් ලැබෙනවා. මොනම ආකාරයකින්වත් සංඥා උපාදානයක් නැහැ, වේදනා උපාදානයක් නැහැ, සංකාර උපාදානයක් නැහැ, විඥාන උපාදානයක් නැහැ, කිසිම හැඩයක් නැහැ, ස්වરૂපයක් නැහැ, කරන දෙයක් නැහැ, නොකරන දෙයක් නැහැ, වේවා සිතන්නේ නැහැ, නොවේවා සිතන්නේ නැහැ. හාත්පස වූ නිදහසක්, සියල්ල අත්හල ස්වභාවයක්, සංඥා නිරෝධයක්, කිසිම සංඥාවක් උපදවන්නේ නැත, උපහාදා ආදාහණය කරන්නේ නැත. සම්පූර්ණයෙන්ම අත්හල ගුණය, වෙස්සන්තර ගුණය, වෙස් අත්හල ගුණය. දැන් වෙස් කියන්නේ මොනවද? රජකම කියන්නේ වෙසක්, පුජ්‍යලත්වය කියන්නේ වෙස් මූණක්, ස්වરૂපයක්. ස්ත්‍රිය කියන්නේ වෙස් රූපයක්, පිරිමියා කියන්නේ වෙස් රූපයක්, තනතුරක් කියන්නේ වෙස් රූපයක්. වෙස් අන්තර, වෙස් අන්තර කෙනෙක් බවට පත් වෙනවා, වෙස් අතහැරිය කෙනෙක් බවට පත් වෙනවා. බාහිර ලෝකේ නෙමෙයි, බාහිර ලෝකේ වුණොත් එහේ යාචකයෝ බවට පත් වෙයි, මේ මෙහිඟන්න බවට පත් වෙනවා. ඒ නිසා බාහිරින් කිසි දෙයක් වෙස් අන්තර වෙන්න ඕනේ නැහැ. අධ්‍යාත්මික වෙස් අන්තර කෙනෙක් වෙන්න, අධ්‍යාත්මිකව සියලු වෙස් අතහරින්න, ඒ දර්ශනයක් කරගන්න. ඔබ කොතනකද සිටින්නේ බාහිරේ කියන එක නෙමෙයි ප්‍රශ්නය, ඔබ අධ්‍යාත්මිකව කොතනකද සිටින්නේ කියන එකයි ප්‍රශ්නය. ඒ නිසා වෙස් අන්තර කෙනෙක් වෙන්නට පුළුවන් රජෙකුටත්, මධ්‍යම පාන්තික කෙනෙකුටත්, ඒ වගේම දුගී කාමිය දුගී මේ යාචකයෙකුට වුවද, කාහට වුවද වෙස්සන්තර විය හැකි. ඒ නිසා වෙස්ස අතහැර ගැනීමයි වෙස්සන්තර කියලා කියන්නේ. ඒ නිසා මේ වෙස්සන්තර භාවයට පත් වෙන්න, පිය සටහන් නැති අහසක් වගේ වෙන්න, ඔබේ සිත ඒතරම් පවිත්‍ර කරගන්න මේ අනුශාසනාවල් හේතු වේවා. වැඩිපුර ශ්‍රවණය කරන්න, හිමින් ඥානය නැගින්නට මූදවන්නට, හරියට පැලේකට වතුර වක් කරනවා වාගේ නිතර නිතර ශ්‍රවණය කරන්න, නිතර නිතර ධර්ම මනසිකාරයේ දෙන්න, නිතර නිතර තමා සමග තමන් සාකච්ඡා කරන්න, අවබෝධය ලැබූ අය සමග සාකච්ඡා කරන්න, කෙමින් කෙමින් දෘෂ්ටි සංකල්ප වචන බිඳ හැරීමෙන් සියල්ලගේම නිදහස් වූ ඒ අමෘත මහා නිර්වාණය මේ බුද්ධ ශාසනයේදීම නෙමෙයි, මේ මොහොතේදීම, මේ අදම, මේ යුගයේම මේ ආත්ම භාවයේදීම දකින්නට ඔබට මඟ හසර මේ ධර්මයේ තුලින් අප ලබා දෙනවා. එය ධර්ම දායාදයයි, එය ලොකුම ත්‍යාගයයි, එය ලොකුම පරිත්‍යාගයයි. ඒ දේ ලබන්න, ඒ දේ භුක්ති විඳින්න හැම දිනාටම මේ ධර්මයෙන් මේ වසර ආලෝකමත් වේවා කියන අදහසින් ප්‍රාර්ථනාවෙන්